මම නම් බලාපොරොත්තු වුණේ මහින්ද රාජපක්ෂ ජනාධිපතිතුමා අගමැති කරන්නේ නැවේ ජනාධිපතිතුමා. දෙවෙනියා කරන්නේ පළවෙනියා. වැයි දැන් ඔහුගේ කාලය පුරාම අගමැති කිරීම සඳහා කොටසක් අඩු කරන ඉරිස් ඒ අවස්ථාවේ උත්සාහ ගත්තා නම් ජනවාරි 9 වෙනිදා එළිය වැටෙනකොට මහින්ද රාජපක්ෂ මහත්තුමා මේ රටේ ජනාධිපතිත්වයට පත් වෙන්නේ නැහැ. මම කියන්නේ කැමති අගෝස්තු 18 වෙනිදා එළිය වැටෙනකොට එක්සත් ජනතා නිදහස් සන්ධාන මන්ත්‍රීවරු 125ක් අවම වශයෙන් පත් වෙලා කවුරු කොහොම කිව්වා මොන ආකාරයට සඳහන් කරත් මහින්ද රාජපක්ෂ අපේ හිටපු ජනාධිපතිතුමා මේ රටේ අග්‍රාමාත්‍ය අනතුරට පත් කරන්නට අපි සටන් කරලා කටයුතු කරනවා කියන එක මේ අවස්ථාවේ මතක් කරන්න කැමතියි.